හාමුදුරුවෝ වෙනුවෙන් මේ ඉතිහාසෙම ආණ්ඩුවක් වෙන් කරපු මුදල මහින්ද රාජපක්ෂ මහත්මයා වෙන් කළා කාටද? පිරිවෙන් වලට මිලියන 250ක් වෙන් කළා. පහුගිය දවසක අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කරනවා පන්සල් වලට දාන දෙනවනේ මිනිස්සු. ඒ නිසා මෙව්වා පිරිවෙන් වලට අවශ්‍ය නැහැ කියලා. ඒ වෙනුවට ඒ ප්‍රතිපාදන ජාතික පාසල් වලට හරවන්න තියෙන චක්‍ර ලේඛයක් සකස් කරලා තියෙනවා. ඒකේ කොපිය මගේ ළඟ තියෙනවා. මෙන්න තත්ත්වය හාමුදුරුවනේ, පිරිවෙන් වලට හාමුදුරුවරුන්ට පාත්‍රයට ගහපු ආණ්ඩුවක් මේක හාමුදුරුවනේ. හරි විදියනම් අපේ හාමුදුරුවරු පත්ත නික්කුජන කර්මය කරන්න වටිනවා මේ අයට. ඒ කියන්නේ සාසනේ දානයක්වත් පිළිගන්න එපා ඒ අයගෙන් කියලා.